ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව කටයුතු කරන විවිධ අය විවිධ කතා කියන්න පුළුවන්කම තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ එක් එක් පක්ෂවලට උදව් කරනවා කියන කතා කියන්න පුළුවන්. ඒක අවලංගන ගන්න පුළුවන්. නමුත් මම හිතන්නේ අපේ රටේ ජනතාව ඉතා පැහැදිලිව ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත්ම සදාචාර සම්පන්න නිවැරදි දේශපාලනය කරනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණට අපේ රට විනාශ කරපු එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පක්ෂය කියන පක්ෂ කිසිවක් සමග සම්මුති ගැහෙන්න ඕන කියන කිසි වුණකමක් නැහැ. අපි සුවාදීන වැඩ කරන පක්ෂයක්. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කවුරුත් මොන චෝදනා කරත් මේ රටේ පොදු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන විශ්වාස කරන ජනතාවගේ විශ්වාස කළ හැකි දේශපාලන බලවේගය හැටියට මේ ගමන අපි ඉස්සරහට ගමන් කරමින් ඉන්නවා. නිසා අපි කිසිම වෙනත් දේශපාලන ව්‍යාපාරවලට දායක වෙන්න හෝ ඒවට ඒවයි අතකොළු බවට පත් වෙන සුදුසු නැහැ කියන එක තමයි පැහැදිලිව කියන්න ඕන.